කහට ගොල්ලෑවේ ගල්පියුම ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දොරණුව සුමනතිස්ස මහා ස්ථවීරයන් වහන්සේ විසිනි. අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ලැබ සත්වසරක් පමණ මීතිරිගල නිස්සරණ වනයෙහි උන්වහන්සේගේ පාසෙවනෙහි සිටි මම හිමිපාණන් වහන්සේගේ විසිතුරු ගුණ රාශියක් දුටුවෙමි. ඒ මහඟු ගුණ කීපයක් ප්‍රකට කෙරෙන් සිද්ධීන් තුනක් පමණ මෙහි සඳහන් කරන්නෙමි. 1. අතිගරු මාහිමිපාණන් වහන්සේ වේවැල්දෙණියේ ආරණ්‍යෙහි හුදකලා වැඩ වෙසෙන විටකදී උන්වහන්සේ බැහැ දැකීමට මම එහි ගියෙමි. එවිට උන්වහන්සේ එහි වූ කුඩා දානශාලාවෙහි පිල් අඟුවෙහි හිඳගෙන කුඩා මුට්ටියක් ලිප තබාගෙන ගිනි මොලවන සැටි දුටුවෙමි. මම ගරුසොරු ඇතිව ලං වී සංඥාවක් කළෙමි. ඉක්මන් නොවී සුපුරුදු උපේක්ෂාවෙන් නැගිට මෙත් නෙතින් මා දෙස බැලූ මාහිමිපාණෝ, මම මේ නෙල්ලි ගිලන්පස ටිකක් හදනවා යැයි කීහ. මේ මහා සංඝ පීතෘන් වහන්සේ කාත් කවුරුවත් නැතිව තනිවම තම වැඩ කරගන්නා ආකාරය තේරුම් ගත් මම සංවේගයට පත්වීමි. උන්වහන්සේට සිය කුටියට වඩින මෙන් ආරාධනා කොට ඒ ගිලන්පස සකස් කරගෙන ගොස් පිළිගන්වා වැඳ ස්වාමීන් වහන්ස, කැපකරුවෙකු නැතිව කරදරයි නේද යැයි ඇසුවෙමි. එවිට මාහිමිපාණෝ තනිව විසීමේ අනුහස් රසක් දේශනා කරමින් පැරණි උතුමන් එකලාව සසුන් ගුණ වැඩූ හැටි දැක්වූහ. කැපකරුවන් සිටින විට ඔවුන්ගේ ඉඳුම් හිටුම් කෑම් පීම් ආදී නොයෙක් දේවල් ගැන සිතන්නට යෙදෙන්නට වීමෙන් අපේ විවේකයට බාධා වෙනවා. ඒ නිසා එකලාව විසීමමයි උතුම් යැයි වදාළහ. මෙම අවස්ථාව තුළින් මාහිමිපාණන් වහන්සේගේ අල්පේච්ඡතාව, සන්තුට්ඨිතාව, සුබරතාව, අසංසග්ගතාව, පවිවේකතාව, නිහතමානීකම වැනි ගුණ රසක් දුටුවෙමි. 2. නිස්සරණ වනයේ මුල් කාලයේදී මාහිමිපාණෝද දන් කිස සඳහා දානශාලාවට වැඩම වූහ. දිනපතා උන්වහන්සේ දන්හලට වැඩමවාගෙන යාමට උන්වහන්සේගේ කුටියට පැමිණීම එදා අපේ සිරිත විය. ඒ කාලයේ එම කුටියේ බිම සැකසී තිබුණේ ලෑලි තට්ටුවකිනි. දිනක් වෙනදා මෙන් අපි උදෑසන දන්සලට යාමට පෙර එම කුටියට ළඟාවන විට ඇතිරිලි, කැබලි හා සිදුරු වූ කොට්ටයක්ද කුටියේ සක්මනෙහි කෙටි බිත්තිය මත තිබුණු දැක්කෙමු. ඒ ගැන මාහිමිපාණන් වහන්සේගෙන් විමසූ විට මෙසේ පිළිතුරු ලැබිණේ. පෙර සංසාරයේදී මා අනුන්ගේ සැප නින්දට බාධා කිරීමේ විපාකයක් ඊයේ රෑ මට ලැබුණා. රෑ එකට පමණ නින්දේදීම වේගඳක් දැනුණා. හෙමින් නැගිට බලන විට විශාල වේරැලක් ඇවිත් මේවා කාලා එකට තද වී තිබුණා. කොට්ටේ යට තිබුණු සංඝාටිය බේරුණේ පුදුමයකින්. මම වේයන්ට හිංසාවක් නොවන විදියට හෙමින් හෙමින් පිසදමා ඉවර වනකොට දහදිය දමා තිබුණා. ඒ නිසා ඇඟ සෝදගත්තා. එතකොට එලි වෙලා. මේ වගේ අවස්ථාවලදී කර්මය ගැන ප්‍රත්‍යක්ෂා කරන්න අපි පුරුදු විය යුතුයි. එයින් අපේ සිතට ලොකු සහනයක් දැනෙනවා. එහෙම නැතිව මේ කුටි සැදූ අයටත් බනින්නට, දොස් කියන්නට ගියොත් අපට සිදුවන්නේ අනාගතයේදී මීටත් වඩා දුක් විඳින්ටයි. ඒ අනපේක්ෂිත කරදරයට මුහුණ පෑ අවස්ථාවේ අසල කුටියේ සිටි භික්ෂුවට හෝ කතා නොකර තමන් වහන්සේම වෙහෙස වී සියලු කටයුතු කරගත්හ. ආපදාවකදී ධර්මයේ මෙනෙහි කොට සැනසීම, අනුන්ට දොස් නොකීම, අනුන්ට කරදර නොකර තම කටයුතු තමන්ම කරගැනීම වැනි අගනා ගුණ මේ සිද්ධියෙන් හෙළිවෙයි. 3. වරක් සුවනිකායෙහි එක් සුප්‍රකට තෙරුන් වහන්සේ නමක් ගිහි ප්‍රභූන් පිරිසක්ද සමග නිස්සරණ වනයට පැමිණ අප මාහිමිපාණන් වහන්සේ වැඳ පුදා එවකට හිස්ව තිබූ නිකායේ උසස්තම පදවියක් සඳහා ඉදිරිපත් වන මෙන් ඉල්වා සිටියහ. මට මේ තරම් ලොකු දඩුවමක් දීමට මා කළ වරද කුමක්ද? යැයි මාහිමිපාණෝ සංසුන්ව විමසූහ. පැමිණ සිටි අය එකිනෙකා දෙස බලමින් එසේ කීවේ මන්දය ඇසූ විට මෙසේ වදාළහ. ඔය තනතුර මට ලැබුණොත් මෙතෙක් මාවිඳි විවේක සුවය මට අහිමි වෙනවා. මගේ අවසාන කාලය ගෙවන්නට වන්නේ අවිවේකයෙන්. ඉතින් මේ මට දඬුවමක් නොවන්නේද? මාහිමිපාණන් විවේකයටම නැඹුරු වීම, අල්පේච්ච වීම හා තනතුරු කීර්ති ලාභ යස ආදීෙහි නොයලීමද මින් ප්‍රකට කෙරෙයි. උතුරු පළාත් සීමාවට ආසන්නව පිහිටි රුදුරු වනසතුන් ගහන මහා වනය ගිලගත් පාළු අඩවියක්ව තිබූ පෞරාණික ගල්පියුම ආරණ්‍ය භූමියට අප මුලින්ම පිවිසියේ අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි මෙත්ත සූත්‍රය මෙනෙහි කරමිනි. වර්ෂ 1980 දී උන්වහන්සේද මෙහි වැඩමවා සිය උතුම් පාපහසින් මේ බිම පවිත්‍ර කළහ. පුරා අවුරුදු 14ක් තුල කිසිදු උපද්‍රවයක් නොවී මෙම ආරණ්‍ය සේනාසනය වර්තමාන තත්වයට ගෙනීමට හැකිවීම සඳහා අතිගරු මාහිමිපාණන් වහන්සේගේ කරුණා මෛත්‍රී මහිමයද නිසකයෙන්ම හේතු වන්නට ඇත. මාහිමි දිනපොතෙන් මම මගේ සිත් සතන් කලම්බා නොගන්නෙමි. සියලු සත්තු සැපයට කැමති වෙති යනු මම නිතර මෙනෙහි කරන්නෙමි. 1975 අටවැනි මස 14 දිනෙන් යෝගාවචරයා නම් චිත්ත භාවනාවක් ගෙන යන්නාය. ඔහුට පිහිට පිරිසිදු සීලයයි, උපකරණ විවේක ස්ථානයි, ක්‍රියාව තැන්පත්කමයි. මේ කරුණ තිබේදී එයින් වැඩසලසා නොගන්නා පමාවට වැටි පිරිහීමේ මගගත් දුබල පුඟුලෙකි. 1964 ඔක්තෝබර් 1 දිනෙන් ප්‍රමාණය ඉක්මවාගෙන සිටීම පරිහානියට හේතු වනු ඇත. මේ උපදේශය වර්තමාන ජීවිත දෙස බැලීමෙන් මැනවින් ඔප්පු වෙයි. ජීවිතය නම් වූ ආයු සංස්කාරයන් ගෙවෙන්නේ ඉතා වේගේනි. මේ වේගය පරමාණුවක් තුළ චලනය දෙස සලකා බැලීමෙන් ඔප්පු වෙයි. චිත්ත වේගය දන්නා පරමාර්ථ ධර්මය දන්නාට මේ මැනවින් වටහාගත හැකිය. මේ තරම් ඉක්මනින් ගෙවෙන නාමරූප ධර්මයන්ගෙන් වැඩක් ගන්නවා නම් ධර්මයක එය යොදනු. නිකම් වැඩකට නැති දෙයකට එය නොයදනු. 1978 මැයි මස 10 දිනෙන් පිබිදීගෙන එන ලෝකයට අධ්‍යාත්මික තත්ත්වය පිළිබඳ අද්දුටු පාඩම් කියාදීමට ශක්තිය ඇත්තන් විරල වීම ධර්මයට බලවත් පාඩුවකි. එක් එක් කෙනාගේ හැඬීම් උඩ ලියූ පතපොත ඔස්සේ තනියෙන් ලියූ ලියුම් වලින් එතරම් වැඩක් වේදැයි සිතා ගැනීම අමාරුයි. එක් භාවනාවක් අනුව දියුණුවට ගිය කෙනෙකුන් වෙතොත් එයද ඉතා උසස් සේවයක් වෙනවා ඇත. 1962 හයවන මස 6 දිනෙන් භික්ෂු ජීවිතය විස්තර කරන්නා බුද්ධ ධර්මයේ ඇතුළතින් දත යුතුය. මෙසේ නැතිව කිරීමෙන් විස්තරය බසින්නේ අදහම් මගකටය. භික්ෂුවත් ඔහුගේ වැඩත් කාලානුකූලව සංස්කරණය වීම සුදුසුය. එහෙත් එය ශාසන පරමාර්ථයන් නොඉක්ම වීමෙන් සිදු විය යුතුය. 1962 මාර්තු 13 දිනෙන් තලංගම ශාන්ති යෝගාශ්‍රමාධිපති පූජ්‍ය හොබුරුගල ධම්මදාසී මහයිස්තවීරයන් වහන්සේ විසිනි. යතාපි රහදෝ ගම්බීරෝ විප්පසන්නෝ අනාවිලෝ ඒවං ධම්මානි සුත්වාන විප්පසීදಂತಿ පණ්ඩිතා. ධම්මපද 82 ගාථාව. සෝ සයුරෙහි ගිලී දුක් විඳින සත්වයින්ගේ සංඛ්‍යාව කිව නොහැකිය. සෝ සයුරෙහි පමණ ඉමක් කොණක් වශයෙන් දැක්විය කොහේ? ඒ අනන්තය අප්‍රමාණය. ජල සයුරේ පමණ පොත්පතෙහි දක්නට ලැබේ. එය යොදුන් 84,000ක් වශයෙනි. 84,000ක් යොදුන් ගැඹුරැති ජලසාගරයෙන් 40,000කට මතු කොටස චණ්ඩ මාරුතයෙන් කම්පණය වේ. පත්ලෙහි යොදුන් 40,000ක් මත්ය රාජයන්ගෙන් චලනය වේ. මධ්‍යෙහි වූ යොදුන් 4,000ක් ජලයෙන් කිසිවකින් කම්පා නොවේ. එම ජලය අතිසයෙන් පැහැපත්ය, අතිශයෙන් නිශ්චලය. සම්බුදු දහම අසා දැන ඉගෙන ප්‍රතිපත්තිකාමී වූ පඬිවරයෝද අතිපාරිශුද්ධ සන්තාන ඇතිව නොකැලබී නොසෙල්වී සිටිති. එතෙමු සෝසයුරෙන් එතරව අමා මහ නිවන්තෙරට පැමිණෙති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍ය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණෝ විප්‍රසන්න මනසක් ඇති තාදී ගුණයෙන් පරිපෝෂිත මහා යතිවරයාණන් කෙනෙකි. වර්තමාන භික්ෂු සමාජයෙන් සොයා ගැනීමට දුර්ලභ සංඝ පීතෘන් කෙනෙකි. පිරිස් බලය නිසා හෝ උගත්කම නිසා හෝ ලාභ ප්‍රයෝජන නිසා හෝ අලාභ අපකීර්ති අප්‍රසංසාදිය නිසා හෝ උන්වහන්සේ කිසිවිටක කම්පා නොවූහ. ලාභ අලාභේන ඒ කට්ටා තාදිසා සමනාමම යන චූල සුභද්‍රාවන්ගේ ප්‍රකාශනයද සනාථ කරමින් වැඩවිසූහ. උන්වහන්සේ වැඩවිසූ සෑම වනසෙනසුරක්ම විවේක සේනාසනයක්ම තමන් වහන්සේගෙන් බැබළුනේය. බොහෝ ජනයා උන්වහන්සේගේ කල්යාණ මිත්‍රය එකතුව ලබාගෙන සමත විපස්සනා භාවනා වඩා සැනසුනහ. පෙර අපර දෙදිග විශාල භික්ෂු පිරිසක් උන්වහන්සේ ඇසුරෙන් භාවනා පුහුණුව ලබා ඉන් ප්‍රතිඵල ලැබූහ. එක් දිනක් ඇසුරු කළ අය නැවත් වරක් උන්වහන්සේ හමුවන මොහොත අපේක්ෂා කළහ. ඇතැම් විට විෂම ගති පැවැතුම් වලින් ගහන වූවෝ මාහිමිපාණන් රැවටීමටද තැත් කළහ. එහෙත් එය නොදන්නාක් මෙන් ඉතා සියුම් ක්‍රමවලින් ඔවුන් නොමගින් වලක්වා සුමකට ගත්හ. භාවනා කිරීමට කැමති අය හමු වූ විට ඔවුන්ගේ සැනසුම පතා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට කරවීමට පසුබට නොවූහ. මානසික අසහනයෙන් පෙළෙන්න ඔවුන් හමු වූ විට හදපිරුණු කරුණාවෙන් මෛත්‍රීන් ක්‍රියාකොට ඔවුන්ගේ අසහනය නැති කළහ. ඒ නිසාම ඇතැම් ගෘහස්තයෝ සසුන්ගත වූහ. ඇතැම් ලක්ෂ සංඛ්‍යාත ධනපරිත්‍යාගයෙන් ශාසනයට උපකාර කළහ. දූරදර්ශී ප්‍රතිභාපූර්ණ විහිදීගිය නුවණෙන් යුත් මෙත් කරුණා සිසිලෙන් සමන්වාගත මාහිමිපාණෝ ශාසනික කුදු මහත්වත් පිළිවෙත් කිරීමටද පසුබට නොවූහ. අලියමට පෙර අවදිව සංස්කෘත ශ්ලෝක පාලිගාථා සජ්ජායනා කිරීමටද අමතක නොකළහ. නිස්සරණ වනයේහිදී ඇතැම් දිනක අලියම හතරේ ගෙඩිය නාද කළහ. භාවනාවට ප්‍රමුඛත්වය දී ක්‍රියා කළ මාහිමිපාණෝ සුදුසු අවස්ථාවේදී ආමිස පින්කමද කළහ. නිකාය බේදයෙන්, ජාති බේදයෙන්, ආගම් බේදයෙන් තොරව තමන් වහන්සේගේ සේවය අපේක්ෂා කළ සැමට එකසේ පිහිට වූ අතිපූජ්‍ය පණ්ඩිත මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණෝ ප්‍රාර්ථනීය බෝධියකින් සැනසුම් සුවය ලබත්වා. මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය පානදූව කේමානන්ද මහා ඉස්තවීරයන් වහන්සේ විසිනි. මාදුරු අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ. එක, බුදුරජාණන් වහන්සේ ලිච්ඡවීන් අමතා වදාළ දුර්ලභ පුද්ගල රත්න පසින් සතරක් මනාසේ තැන්පත් කළ උපදැමු සාදා දිලියන මැණික් කරඬුවකි. වචනයේ පරිසමාප්ත සාර සාර්ථයෙන්ම කල්යාණ මිත්‍ර මහෝත්තමයකි. තුන, ශ්‍රේෂ්ඨතම මහා විද්‍යාඥයකි. හතර, විමුක්ති ගවේෂකයකු නොව විමුක්ති කාමයකි, කාමිකයකි. උත්තරීතර විමුක්තිය හඳුනාගත් විමුක්ති මාර්ගයේ බොහෝ දුර ගමන් කළ වීරපුරුෂයෙකි. පහ, කී නොකී නොයෙක් ලෙසින් බ්‍රහ්ම භූතයකි, එනම් ගුණ නුවණින් උසස් වූවෙකි. මා මෙසේ කියන්නේ අනුමානයෙන් නොවේ, ප්‍රත්‍යක්ෂයෙනි. ඒ ප්‍රත්‍යක්ෂය ලැබුණේ මාහිමිපාණන් වහන්සේ ඇසුරෙනි. ඒ ඇසුර ලැබුණේ පැවිදිවීමෙන් පසුවය. පැවිදිවීමෙන් පසු වරින් වර කඩින් කඩ ලැබුණු ඇසුර මීත්‍රිගල නිස්සරණ වනසෙනසුන බිහිවීමෙන් පසු යාවජීව විය. පුරා 25 වසරක් මාහිමිපාණන් වහන්සේගේ පාසෙවන ලැබූ මම මාහිමිපාණන් වහන්සේ දුටු සැටියෙන්ම කියාපාන්නෙමි. අතිශෝක්තියකින් හෝ අත්තනෝ මතිකයක් හෝ මෙහි නැත. අත්තනෝමතිකයෙන් හෝ අතිශෝක්තියෙන් හෝ මාහිමි චරිතයේ සැරසීම ස්වභාවයෙන්ම සුවඳවත් වූ වර්ණවත් වූ මලක් සායම් කිරීම වැනි අමනකමකි. ඔප්පුව 1. මාදුරු මාහිමිපාණෝ ධර්මයෙන් සැනසූ ධර්මමූර්තියකි. එබැවින් මාදුරු සැටි නිවැරදි බව ධර්මයෙන්ම ඔප්පු කළ හැකිය. දිනක් භාග්‍යවතුන් වහන්සේ ලිච්ඡවීන් අමතා දෙසූහ. ලිච්ඡවීනි, මේ පංචවිධ රත්නයන්ගේ පහළවීම ලෝකයේ දුර්ලභය. කවර පසෙක් දෙයත් තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙකුගේ පහළවීම දුර්ලභය. ඒ තථාගතයන් වහන්සේ විසින් දේශන ලද ධර්මය පරිහත සාධනය සඳහා දේශනා කරන්නා වූ පුද්ගල තෙමේත් දුර්ලභය. එසේ දේශනා කරන ලද්දා වූ ධර්මය තේරුම් ගන්නා අයත් දුර්ලභය. එසේ තේරුම්ගත් අයතුරෙන්ද ලෞතුරා දහමට අනුව පිළිපදින්නා වූ ධර්මානු ධර්ම ප්‍රතිපන්නයෝද දුර්ලභය. කෘතඥ වූ කෘතවේදී වූ පුද්ගලයෝත් ලෝකේහි දුර්ලභය. ලිච්ඡවීනි, ලෝකේහි මේ පංචවිධ රත්නයන්ගේ පහළවීම ඒකාන්තයෙන් දුර්ලභ වෙයි. අංගුත්තර නිකාය පංචක නිපාතය ඇසුරෙන් මෙසේ වදාළ දුර්ලභ රත්නය පංචකයෙන් පළමුණ රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේම බව කිව යුතු නොවේ. තමන් වහන්සේගේ සැප පහසුකම් හා විවේක ගැන ස්වල්ප මාත්‍රයකුදු නොතකා දිනපතා වෙත පැමිණි නේවාසික ගිහි පැවිදි යෝගාවචර පිරිසට ඔවුනවුන්ගේ තතු විමසා ඊට සුදුසු පරිදි වෙන වෙනම කරන දේශනා හා සාකච්ඡා හැර භාවනා උපදෙස් ගනු ඍෂියෙන් දිනපතා පිටතින් පැමිණෙන පිරිස්වලට සුදුසු පරිදි වෙන වෙනම දේශනා හා සාකච්ඡාද දිනපතා සියගණනින් පැමිණෙන ප්‍රත්‍යදායකිනයට කරන දේශනාද පක්ෂයකට මසකට සතියකට වරක් වශයෙන් පොදුවේ සියලු දෙනාට කරන දේශනාද යන සියල්ල අප මාහිමිපාණෝ පරහිත සාධනය පිණිසම දෙසූහ. එහෙයින් අප මාහිමිපාණන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙවිනි දුර්ලභ පුද්ගල රත්නය වශයෙන් මම දුටුවෙමි. ඒ දෙසුම් ඇසූ උන්වහන්සේ ලිවූ ලොකු කුඩා දහම් පොත් කියවූ දෙස් විදෙස්ගත සත්පුරුෂයෝම බසට සාක්ෂි දරත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම්ගත් බහුශ්‍රුත පුද්ගල රත්නාවලිය හෙබ වූ අමිල නිමල කැපී පෙනෙන පුද්ගල රත්නයකි අප මාහිමිපාණෝ. ඒ බව උන්වහන්සේ ඇසුරු කළ ත්‍රිපිටක ධාරීහු වෙසසින් දනිත්. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ තුන්වෙනි දුර්ලභ පුද්ගල රත්න භාවයේද අප මාහිමිපාණන් වහන්සේ කෙරෙහි මම දුටුවෙමි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම්ගත් අය අතුරෙන් ලෞතුරා දහමට අනුව පිළිපදින ඒකාන්ත ධර්මානු ධම්ම ප්‍රතිපන්නයෙකු දක්වුවහොත් අප මාහිමිපාණන් වහන්සේ දෙසට කලින්ම ඇඟිල්ල දික් කළ හැකිය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය ධූරයෙන් හා මීත්‍රිගල නිස්සරණ වනසෙනසුනෙහි ප්‍රධාන කර්මස්ථානාචාර්ය ධූරයෙන් පුදුනු ලැබීමද එය ඉවසීමද අප මාහිමිපාණන් වහන්සේගේ ධර්මානු ධම්ම ප්‍රතිපන්න භාවය තිර කරයි. මාහිමිපාණන් වහන්සේ වෙතින් ධර්මානු ධම්ම ප්‍රතිපත්තිය හදාරා උසස් තත්වයට පැමිණියා වූද පැමිණීමට වෙරදරන්නා වූද ගිහි පැවිදි යෝගාවචරයෝ ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හිද ඇත්තාහ. මාදුරු මාහිමිපාණෝ ධර්මානු ධම්ම ප්‍රතිපන්නයෙකු වශයෙන්ම ජීවත් වූහ. මෙසේ අප මාහිමිපාණන් භාග්‍යවතුන් වහන්සේ වදාළ සතරවෙනි දුර්ලභ පුද්ගල රත්නයක් ලෙසින්ද දුටුවෙමි. අප මාහිමිපාණෝ කළගුණදත් කළගුණ සැලකූ උසස්ම සත්පුරුෂයෙකි. ආමිසයෙන් සැලකීමය, නිරාමිසයෙන් සැලකීමය, ආමිස නිරාමිස දෙකින්ම සැලකීමය මාහිමිපාණන් වහන්සේගේ කළගුණ සැලකීම් ත්‍රිවිධාකාරයි. භික්ෂු සාමණේරාදීන්ට හා කැපකරුවනට සැලකීමේදී ඇතැම් විට ආමිසයෙන්ද ඇතැම් විට නිරාමිස ධර්මයෙන්ද ඇතැම් විට ඒ දෙකෙන්ම සැලකූහ. කිසිම දායකයෙකුට හෝ දායිකාවකට හෝ නෑයෙකුට හෝ ආමිසයෙන් නොම සැලකූහ. ඒ කිසිවෙකු අප මාහිමිපාණන් වහන්සේගෙන් ආමිසයක් පැතූ බවක්ද නොදනිමි. ඒ හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මුල් යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ, නිවනට පමුණුවන්නා වූ ධර්මයක්ම දේශනා කළ. මෙසේ අප මාහිමිපා මෙහි මෙසේ අප මාහිමිපාණන් භාග්‍යවතුන් වහන්සේ වදාළ පස්වෙනි දුර්ලභ පුද්ගල රත්නයෙහිලාත් දුටුවෙමි. මාතුරු මාහිමිපාණෝ බුදුරජාණන් වහන්සේ ලිච්ඡවීන් අමතා වදාළ දුර්ලභ රත්න පසින් සතරක් තැන්පත් කළ කරඬුවකි. යැකීම තේරුම දැන් ඔබට වැටහි යනු ඇත. මැණිකෙන් කරඬුවත් කරඬුවෙන් මැණිකත් ඒ දෙකින් අවට එළිය වූ සැටි කොතරම් ආශ්චර්යද. ඒ එළියෙන් පුද්ගල සන්තාන දහස් කරණින් එළිය වූ සැටි අපි දනිමු. තථාගත ධර්මයේ තේරුම් ගැනීමය, පරහිත බාධනය පිණිස දහම් දෙසීමය, ධර්මානුධම්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය, කළගුණ සැලකීමය යන සිව්වදෑරුම් රත්නයන්ගේ ප්‍රභාවයෙන් අපවත් වූ අප මාහිමිපාණන් වහන්සේගේ සන්තාණය කෙලෙස් මල පහවීමෙන් අතිශයෙන්ම ප්‍රභාස්වර විය. ඒ අමිල විමල නිමල රත්නයේ පඹසර කැලුම් අදත් දස දෙස විහිදේ. දෙක. මාදුරු මාහිමිපාණෝ වශනය පරිසමාප්ත අර්ථයෙන්ම කල්්‍යාණ මිත්‍ර මහෝත්තමයක් යැයි කීයේ, පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොවට්ටේන නියෝජයේ යනාදීෙන් දැක්වෙන කල්්‍යාණ මිත්‍ර ගුණ සම්භාරය සම්පූර්ණයෙන්ම මාහිමිපාණන් වහන්සේ කෙරෙහි පිහිටා තිබූ බව නිසයි. තමාගේ සීල සම්පත්තියෙන් ආශ්‍රිතයනටද ප්‍රිය වේද, එහෙයින්ම ගරු වන්නේද, ගුණ වශයෙන් ගරු බුහුමන් කටයුතු වේද, ආශ්‍රිතයන්ට අවවාද වශයෙන් කරුණු කියන සුළු වේද, චෝදනා වශයෙන් විචාල ප්‍රශ්න ඉවසන සුළු වේද, චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්ම කතා කියන සුළු වේද, තමන් වහන්සේ ඇසුර කරනවුන් අස්ථානෙහි නොයදන්නේ වේද, ශ්‍රද්ධා සීල සුත ත්‍යාග වීරිය ස්මෘති සමාධි ප්‍රඥා ආදී ගුණයන්ගෙන් සමන්විත වේද, ඒකාන්තයෙන් හිත වැඩම සොයන්නේ වේද, අතවැසියන්ගේ අභිවෘද්ධියම පතන්නේ වේද යනාදී ගුණයන්ගෙන් යුක්ත වූයේ කල්යාණ මිත්‍ර නම් වේ. 3. මාදුරු මාහිමිපාණෝ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකි. යැයි කීම මේ කාලයේ හැටියට හිනාවට හෝ උපහාසයට හෝ කරුණක් විය හැකිය. එසේ වේවා, මාදුරු සැටි කීම මගේ යුතුකමයි. අද විද්‍යාවයයි කියනුවේ බොහෝ සෙයින්ම ද්‍රව්‍ය ද්‍රව්‍ය සංඛ්‍යාත භෞතික කොටසන්ගේ සංයෝගය විසංයෝගය හා විකෘති ඔස්සේ දියුණු වී ඇති කාර්මික දැනුම් සම්භාරයටය. එය විද්‍යාවේ එක් අංශයකි. එය මිනිසාගේ යහපතට වඩා අයහපතට හේතු වී තිබෙන හැටි පන්ලක්ෂයක් පමණ ලොව ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් සහ තාක්ෂණිකයන් මිනිසාත් ලෝකයත් විනාශ කරන අවියායුධ නිපතවීමට හැම මොහොතක්ම යොදන බව හෙළි වී තිබෙනවා. ඒවාගේ නිවේදනවලින් ප්‍රකට වී තියෙනවා. අද ලොව පිළිගත් එක් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තමාගේ දක්ෂකමත් විද්‍යාවත් විද්‍යාවේ හාස්කමත් හුවා දැක්වූයේ එක් බොත්තමක් තද කිරීමෙන් ලෝකයේ තුනෙන් එකක් මොහොතෙන් විනාශ කිරීමේ ශක්තිය අදහෙටම අපට ලබාගත හැකි යනුවෙනි. මෙසේ කියා අවුරුදු ගණනක් ගත විය. ලෝකයේ විනාශ වූ කල්හි තමාට අත්වන ඉරණම ගැන කුමක්ද යනු තේරුම් ගැනීමට තරම් නුවණක් නැති මොවුන්ට ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝයයි කීම හරිද? මාතුරු මාහිමිපාණෝ ලෝකේ වනසා තමාත් වැනසෙන ජාතියේ විද්‍යාඥයෙක් නොවෙති. තමා සැනසී ලෝකයත් සැනසූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥ පෙරහැර එළිය කළ මහා විද්‍යාඥයකි. විද්‍යාඥා යනු දතයුතු දෙය නිවැරදිව දන්නා ඥානයයි. ආර්ය විද්‍යා තිරස්චීන විද්‍යා එනුවෙන් විද්‍යා දෙවර්ගයකි. එහි ආර්ය විද්‍යා නම් ත්‍රි විද්‍යා අෂ්ට විද්‍යායි. ඒහැර ලෝකයේ අන් ඇති සියලු විද්‍යා තිරස්චීන විද්‍යායි. විද්‍යාව මෙසේ බෙදා වදාළසේක් පෙරදිග මහා විද්‍යාඥා වූ ගෞතම බුදුරජාණන් වහන්සේය. තිරස්චීන විද්‍යා කවරේදැයි සාමාන්‍ය ඵල අම්බට්ට ආදී සූත්‍රයන්ගෙන් දත හැකිය. මාදුරු මාහිමිපාණෝ ශ්‍රේෂ්ඨ විද්‍යාඥය කියයි කීවේ බුද්ධ පුත්‍රයෙකු විසින් නොදති යුතු අත නොගැසිය යුතු තිරස්චීන විද්‍යා අරඹයා නොවේ. දුක් කෙලවර කරනු කැමති බුද්ධ පුත්‍රයෙකු විසින් ඒකාන්තයෙන්ම දති යුතු ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා දත්හෙයිනි. එම ත්‍රිවිද්‍යා නම් තමන්ගේද අනුන්ගේද පෙරවිසූ කඳපිළිවෙල දන්නා වූ පූර්වයේ නිවාසානුස්සති ඥානයයි. දෙක, ඒ ඒ බවවලින් සැව කම් වූ පරිදි නැවත ඒ ඒ බවවල උපදින සත්වයා දක්නා වූ දිව්‍ය චක්කු ඥානයයි. තුන, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයන් තත්ත්ව පරිදි දැනගන්නා වූ අරහත් මාර්ග ඥානය, එවත් ආශ්‍රවක්ෂය ඥානය යන මේ තුනයි. අෂ්ටවිද්‍යානම් එක, විදර්ශනා ඥානය, දෙක, මනෝමය ඉර්දි ඥානය, තුන, ඉර්දි විද ඥානය, හතර, දිව්‍ය ශ්‍රෝත ඥානය, පහ, පරචිත්ත විජානන ඥානය, සහ ඉහලින් දැක්වූ ත්‍රිවිද්‍යා ඥාන අටය. මේවා උත්තර මනුෂ්‍ය ධර්ම වශයෙන්ද හඳුන්වනු ලැබේ. අප මාහිමිපාණන් තමන් වහන්සේ තුළ උත්තරී මනුෂ්‍ය ධර්ම ඇතැයි ප්‍රකාශ කර නැත. තමන් වහන්සේ හුවා දැක්වීම වශයෙන් සිල්වත්කම, ගුණවත්කම, දැනුගත්කම ආදිය නොයැගවීම මාහිමිපාණන් වහන්සේගේ විශිෂ්ට ගුණයකි. අෂ්ට විද්‍යායෙහි අටවන්න වූ අරහත් මාර්ග ඥාන ප්‍රතිලාභය සඳහා පෙරුම් පුරණ ශ්‍රාවකයෙකු විසින් පිරිය යුතු විද්‍යාපක්ෂයට අයත් පාරමිතා සම්පූර්ණ කිරීම වශයෙන් නාම, රූප, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, සත්‍ය, පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්මයන් පිරිසිඳ දත් මාහිමිපාණෝ යතෝක්ත අෂ්ට විද්‍යාවෙහි පළමුවැන්න වූ විදර්ශනා ඥානය සම්පාදනය කළහ. එසේම විදර්ශනා ඥානාදී අෂ්ට විද්‍යා ප්‍රතිලාභෙහිලා සම්පාදනය කළ යුතු විද්‍යා මූලික සංඛ්‍යාත, දාන, සීල, සමාධි ආදී චරණ ධම්මද යථායෝග පරිදි සම්පාදනය කළ මාහිමිපාණෝ ප්‍රායෝගික අත්දැකීම් සහිතවම ගිහි පැවිදි ශිෂ්‍යයනට භාවනා උපදෙස් දුන්හ. මාතුරු මාහිමිපාණෝ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්යයි ඔප්පු කිරීමට වැඩි රචනා කුමකටද? තමන් වහන්සේගේම හෝ තමන් වහන්සේගේ උපදේශකත්වයෙන් බිහි වූ හෝ කෘතීන් වූ විදර්ශනා පරපුර, සප්ත විශුද්ධි හා විදර්ශනා ඥාන, සමත විදර්ශනා භාවනා මාර්ගය, ආනාපාන සති භාවනා, සත් අනුපස්සනා, අට්ඨාරස මහා විපස්සනා යනාදී ලොකු කුඩා පොත් රැසම ප්‍රමාණවත් වෙයි. ආලෝකයට අඳුරමෙන් විද්‍යාවටද විරුද්ධ ධර්මයක් ඇත. එනම් අවිද්‍යාවයි. අවිද්‍යා යනු කිමැයි බොහෝ දෙනා නොදනිති. ඇතැම් විද්‍යාඥයෝද නොදනිති. අවිද්‍යා නොදත් විද්‍යාඥා සම්පූර්ණ විද්‍යාඥයෙක් නොවේ. විද්‍යාවේ මුලා වූයකි, අතිශයෙන්ම මුලා වූයකි. විද්‍යාව නිවැරදිව හදාරන්නෙකු විසින් විද්‍යාවට ප්‍රතිවිරුද්ධ වූ අවිද්‍යාව ගැන මනා දැනුමක් ඇති කළ ගත යුතුය. එසේ නොදහත් හොත් අවිද්‍යාව විද්‍යාවේශයෙන් හිතවතෙකු, මිත්‍රයෙකු, අනුශාසකයෙකු නොහොත් මාර්ගදේශකයෙකු මෙන් ඉදිරිපත් වී විද්‍යා මාර්ගයේ පෙරමුණගෙන විද්‍යාර්ථ පුද්ගලයා මුලාකොට නොමග යවා අවිද්‍යාවම නැගී සිටිනු ඇත. අවිද්‍යාව නැගී සිටි කල්හි විද්‍යාවෙහිවත් ප්‍රඥාව කැළම නැත. එහෙයින් පුද්ගලයා මහා මෝඩයෙක් වෙයි, සකල ලෝකයාගේම සතුරෙක් වෙයි. ලෝකයේ එබඳු පුද්ගලයන්ගෙන් පිරී යන සැටි අපට පෙනේ. පිස්සු මිනිසාට තමාගේ පිස්සුව නොදැනේ. එමෙන් අවිද්‍යාව ඇති පුද්ගලයාට තමාගේ අවිද්‍යාව නොදැනේ. ඔහුට දැනුනේ අවිද්‍යාව විද්‍යාව ලෙසිනි. නොරහත් සියලු දෙනා කෙරෙහිම අවිද්‍යාව ඇත. එහෙත් අඩුවෙඩිකම් දක්නා ලැබේ. අවිද්‍යාව හඳුනාගත් අප මාහිමිපාණෝ දුක නොදැනීමය, දුක ඇතිවීමේ හේතුව නොදැනීමය, දුක්ඛ නිරෝධ නොදැනීමය, දුක්ඛ නිරෝධයට පැමිණීමේ ක්‍රමය නොදැනීමය, තමාගේ ස්කන්ධ පරම්පරාවෙහි පූර්ව කොට්ටාසය නොදැනීමය, අනාගත කොට්ටාසය නොදැනීමය, අතීත අනාගත දෙකොට්ටාසයම නොදැනීමය, ස්කන්ධ පරම්පරාවේ හේතුඵල ක්‍රමය වන පටිච්ච සමුප්පාද ක්‍රමය නොදැනීමය යන අටාකාර අවිද්‍යාවද දත්හ ධම්මසංගණී. එපමණක් නොව කන්ද සංයුක්තේ හා වෙනත් නොයෙක් තැන්හි ආ ක්‍රමයෙන්ද අවිද්‍යාව මේයයි දැනගත්හ. මාදුටු මාහිමිපාණෝ මෙසේ විද්‍යා අවිද්‍යා දෙකම දැනගත් මහා විද්‍යාඥයකි. මෙසේ ස්වලක්ෂණ වශයෙන් අවිද්‍යාව හඳුනාගත් අප මාහිමිපාණෝ අංගුත්තර නිකායේ දසක නිපාතයේ අවිද්‍යා සූත්‍රයේ දැක්වෙන පරිදි අවිද්‍යාවගේ ආහාරයද අවිද්‍යාව වැඩෙන සැටිද ගැඹුරටම දත්හ. එහි දැක්වෙන පරිදි අවිද්‍යාවගේ ආහාරයෝ නව දෙනෙකි. ඔහු නම් එක අසත්පුරුෂ සේවනය, දෙක අසද්ධර්ම ශ්‍රවණය, තුන අසද්ධාව, හතර අයෝනිසෝ මනසිකාරය, පහ අසිහිය, හය අසම්පජඤ්ඤ, හත ඉන්ද්‍රිය අසංවරය, අට ත්‍රිවිධ දුෂ්චරිතය, නමය පංච නීවරණ යන මොහුය. මේවා අනුපිළිවෙලින් එකිනෙකට ප්‍රත්‍ය වීමෙන් අවිද්‍යාව පිරෙයි. කියන ලද පරිදි විද්‍යා අවිද්‍යා දෙකෙහි නිපුණ වූ කුශාශ්‍ර බුද්ධිමත් අපමාහිමිපාණෝ අවිද්‍යාව ප්‍රදාලනය කරන තියුණු ආයුධය මෝහත් කිරීමෙහි යෙදී සිටියහ. අවිද්‍යාව ප්‍රදානය කළ හැකි ආයුධය නම් විද්‍යාව හෙවත් ප්‍රඥාවයි. ආයුධය මෝහත් කිරීම නම් අරහත්වය දක්වා විදසුන් වැඩීමයි. අප මාහිමිපාණන් වහන්සේගේ ප්‍රඥා පාඨවය විදාපෑමෙහි කවරෙක් සමත් වේද? එය එතරම්ම ගැඹුරුයි, තියුණුයි, විසිතුරුයි, නිස්කලංකයි. තමන් වහන්සේගේ නාමයෙන්ම ඒ බව ප්‍රකට කළහ. මාහිමිපාණන් වහන්සේගේ කාය, වාග්, මනෝකර්ම සියල්ල ඥානගතිකය. ඉක්මනින් තීරණ නොගත යුතුය යැයි අවවාද දුන්හ. අසවලාටද කියන්න යැයි විධාන කළහ. ප්‍රත්‍යශතක කතුවරයා අක්‍රෝධ මරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයාක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභී දතා බය ශෝක මුක්තිර් ඥාන ප්‍රභේදා දශ ලක්ෂණානී යැයි කීවේ අප මාහිමිපාණන් වහන්සේගේ දැකීමෙන් දැයි නොදනිමි. ඒ ශ්ලෝකයෙන් ප්‍රකාශිත ක්‍රෝධය නැති භවය, නිරෝගී භවය, දිනලද ඉඳුරන් ඇති භවය, දයාවන්ත භවය, ඉවසීමය, සියල්ලන්ටම ප්‍රිය භවය, ලෝභ නැති භවය, ත්‍යාගවන්ත භවය, බය නැති භවය, ශෝක නැති භවය යන ඥානවන්තයාගේ හෝ ඥානයාගේ දස ලක්ෂණය අප මාහිමිපාණන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් පිහිටා තිබූ සැටි මම දනිමි. ඇඟ රෝගී වූවත් සිය පියාණන් වූ මහවැද මහතා එනම් බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ඒ වූ පරිද්දෙන් අනුගමනය කළ මාහිමිපාණන් වහන්සේගේ සිත අවසන් හුස්ම දක්වාම ආරෝග්‍ය විය. හතර මාදුරු මාහිමිපාණෝ විමුක්ති ගවේෂකයෙක් නොවේ, විමුක්ති කාමියකි. උත්තරීතර විමුක්තිය හඳුනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි. විමුක්ති යනු අෂ්ට සමාපatti සංඛ්‍යාත චිත්තයාගේ අධිමුක්තිය සහ නිර්වාණයයි. ශ්‍රී සිද්ධාර්ථ තාපසතුමාණෝ දීර්ඝ කාලීන ගවේෂණයකින් පසුව නිවන සොයාගත්හ. ඒ සොයා ගැනීමත් සමගම තාපසතුමාණෝ බුද්ධ නම් වූහ, සර්වඥ වූහ. නිවන් සොයමින් දඹදිව පුරා සැරිසරන ලද කෝලිත, උපතිස්ස ආදී බොහෝ දෙනා එය පිළිගත්හ. තම තමන්ගේ ගවේෂණ ක්‍රියා බහා තැබූහ. බුදුරජාණන් වහන්සේ වදාළ විමුක්තියම කැමති වූහ. ඒ එසේ නොපිළිගන්නා වූ විමුක්ති ගවේෂකයා ශ්‍රද්ධාවන්තයෙක් නොවේ. අප මාහිමිපාණෝ ඒකාන්තයෙන්ම ශ්‍රද්ධාවන්තයෙකි. එහෙයින් විමුක්තිකාමයෙකි, විමුක්තිකාමිකයෙකි. මෙසේ ස්වරූප වශයෙන් විමුක්තිය හඳුනාගත් විමුක්ති කාමී වූ අප මාහිමිපාණෝ විමුක්තියගේ ආහාර පිළිබඳවද එයින් විමුක්තිය වැඩෙන හැටිද දත් විශේෂඥයකි. යටකී අවිද්‍යා සූත්‍රයෙන් අපට ඒ දැක හැකිය. විමුක්තියගේ ආහාරයෝ දස දෙනකි. ඔහු නම් එක සත්පුරුෂ සේවනය, දෙක සද්ධර්ම ශ්‍රවණය, තුන ශ්‍රද්ධාව, හතර යෝනිසෝ මනසිකාරය, පහ සතිය, හය සම්පජඤ්ඤ, හත ඉන්ද්‍රිය සංවරය, අට ත්‍රිවිධ සුචරිතය, නමය සතර සතිපට්ඨානය, දහය සත්ත බොජ්ජංග යනු මොහුයි. මේවා අනුපිළිවෙලින් එකිනෙකට පාදක වීමෙන් විමුක්තිය සපිරෙයි. අප මාහිමිපාණෝ විමුක්ති මාර්ගයට පිළිපන්සේක. ජීවිතාන්තය දක්වා සතර සතිපට්ඨානයෙන් තොරණ වූහ. මාහිමිපාණන් වහන්සේගේ ඉරියව් පැවැත්මය, කතාවය, ප්‍රායෝගික අත්දැකීම් සහිතව දෙන භාවනා උපදේශය යන්නාදී නොයෙක් කරුණින් මාහිමිපාණන් විමුක්ති මාර්ගයේ බොහෝ දුර ගිය වීර පුරුෂයෙකු බව දීර්ඝකාලීන සමීපාශ්‍රයෙන් මට දත හැකි විය. පහ කී නොකී නොයෙක් ලෙසින් මාදුටු මාහිමි පානෝ සත්තකින්ම බ්‍රහ්ම භූතයකි. එනම් ගුණනුවනින් උසස් වූ උතුමෙකි. මා මීත්‍රිගල නිස්සරණ වනේ නිත්‍ය වාසයට පැමිණියේ අතිපූජනීය අප මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ පැමිණීමෙන් එක් දිනකට පසුවය. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඉදි වූ විශේෂ කුටියෙහි වැඩ නොනිම බැවින් තරමක් පහසුකම් ඇති සාමාන්‍ය කුටියක ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ. දින කීපයකට පසු ස්වාමීන් වහන්සේ වෙනම කුටියකට වැඩම කළහ. ඒ කුටිය එතරම් පහසු නැත. එක් උදෑසනක ස්වාමීන් වහන්සේට උපස්ථානය සඳහා සිරිත් පරිදි මම එහි ගියමි. එහිදී මට දක්නට ලැබුණේ කොට්ට මෙට්ට ඇතිරිලි ඈ කිසිවක් නැතිව බිම අතුරු පැදුරු කබලක සැතපී සිටි මාහිමිපාණන් වහන්සේය. මම ප්‍රශ්න කළෙමි. ස්වාමීන් වහන්ස, මොකද්ද මේ බිම? ස්වාමීන් වහන්සේ විසින්, ඇඳේ වේයෝ. මම, ඇයි අර කුටියෙන් මෙහාට වැඩි? ස්වාමීන් වහන්සේ, අර නවට භාවනා කිරීමට ඒ කුටිය ඇත්නම් හොඳයි කිව්වා. භාවනා කරන ඇත්තන්ට පුළුවන් තරම් සැප පහසුකම් දෙන්න එපැයි. තමන් වහන්සේට ඇති වූ කරදර අබමල් රේණුවක්වත් තරම්වත් දොම්නසක් ඇති වූ බව මම නොදටිමි. සැප පරිත්‍යාගයක හැටි. මම කොට්ට මෙට්ට ආදිය අස්කොට ඇඳ සුගන්ධ කරදී වැඳ පිටත්ව ගියමි. කැපකරුවන්ටද දැන් වූයමි. මේ සිද්ධිය දන්නේ මා පමණයි. දැන් මෙන් එදා නිස්සරණ වනේ යෝගාවචරයන්ගෙන් පිරී තිබුණේ නැත. එකී ශිෂ්‍යයා නිසා අප මාහිමිපාණන් වහන්සේට වෙනත් නොයෙක් කරදර ඇතිවිය. සියල්ල සතුටින් ඉවසූසේක. දුහද නොවූහ. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබද අනත වෙහෙස ලදුවත් නොම වෙති සුදුහද. දිගත පතල සුවඳති සොඳ සඳුන් කඳ සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ. සුභාෂිතය. ඒ අමිත ගුණ කඳට නමස්කාර වේවා. මේ අසිරිමත් චරිතය පුරා විසිරී පැතිරී යටවී ඇති මෛත්‍රී කරුණා ආදී අමිල ගුණ මිනිරුවන් හාරා අවුස්සා එක් රැස්කොට පලඳති. අපි බ්‍රහ්ම මූතයෝ. අපි පැළඳ අපිත් බ්‍රහ්ම භූතයෝ. ගුණනුවණින් උසස් වූවෝ වෙමු. මෙලව සිටියදී ධර්මයෙන් සැනසී අපත් ධර්මයෙන් සනස්සා වදාළ ධර්ම මූර්තියක් වූ අප මහෝපාද්‍ය මාහිමිපාණෝ සුමිහිරි නිවන් සුවයෙන් සුවපත් වේවා.